යමාකාරයකට කතා බහක් යනවා. මාත්‍යවරයා මෙම වාර්තාව ගැනීමට දින නියමිතව තිබියදී විදේශ සංචාරයක් සඳහා පිටත්වන යන බව, ඔහුගේ පාර්ශවයෙන් ඇසෙන්නේ අපිට ඔහු මක්කම වන්දනාවේ යන බවකුයි. නමුත් අපි ප්‍රකාශ කළ යුතු මූලිකම කාරණය ඔහුගේ පෞද්ගලික අභිමතාර්ථයන්ට අපට බලපෑම් කළ නොහැකි. නමුත් මේ පෞද්ගලිකත්වයටත් වඩා ජාතික මට්ටමේ 1,50,00,000 ආසන්න ජනතාවකගේ අභිමතාර්ථයන් සාධනය කිරීමක්. ඉතින් එම නිසා ඔහු කවර කාර්යයන් කළත් ඔහු සතු ජාතික වගකීමක් තිබෙනවා. මෙම වාර්තාව කඩනමින් බාරගෙන අලුතින් එකතු වන මන්ත්‍රී කොට්ටාස වලට අදාළව පළාත් පාලන ආයතන සංස්ථාපනයට අදාළ ගැසට් නිවේදනය නිකුත් කිරීම, මෙම ගැසට් නිවේදනය නිකුත් කිරීමේ තොරව පළාත් පාලන ආයතන චන්දලින්ද සෙන්සර් ඇත් වෙනු හැකි.